එතුමා මැතිවරණ ව්‍යාපාරයේ අව අපේක්ෂ අපක්ෂපාතීව ඉන්නවා කියලා ප්‍රකාශයක් කරා. හැබැයි එතුමා කොයි වෙලාවෙත් කිව්වේ නැහැ එතුමා සන්ධානයේ දාලා නැහැ. එතුමාගේ අපක්ෂපාතීභාවයට මුලින්ම කල්ලොපයක් එක්කව කරේ මහින්දවාරම මහත්තයා නෙවෙයි. රන්වික්‍රමසිංහ මහත්තයා. ෆොටෝ පුට්ටු කළා හොරෙන්. හැබැයි අපි නම් දැක්කා එතුමා ඔය රන්වික්‍රමසිංහ මහත්තයා හොරෙන් ෆොටෝ පුට්ටුව කරනකන් අපක්ෂපාතීව ඉන්නවා. ඒක කරායින් පස්සේ එතුමාට තවදුරටත් එක්සත් ජනතා නිදහස් සංගමේ නායකයා හැටියට ඒ හොර ෆොටෝ පුට්ටුවට පිටුතරක් නොදී බෑ.